දෙහැවතුනි, තුනුරුවන්ගේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබට යහපතක්ම වේවා. රන්දිරි ශ්‍රී ලංකා දම්සභා මණ්ඩපේට අදත් අපි එක් වෙලා ඉන්නේ ධර්ම ශ්‍රවණය කිරීමටයි. රන්දිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ ගුවන් විදුලිය මගින් විශ්වහරණ ලබන ධර්ම දේශනා මාලාවේ අද ධර්ම දේශනය සඳහා සැදැහැවර දායකත්වය නාවල කොස්වත්ත ශ්‍රී සිද්ධස්ථාන විහාරස්ථානයේදී මීමුරේ ධම්මවංශ හිම්පාණන් වහන්සේ විසින් පවත්වනු ලබන මාසික දහම් හමුවට සහභාගී වෙන පින්වතුන්ගේ සැදැහැවර දායකත්වයෙන් ධර්ම ශ්‍රවණය කරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාවගේ දහම් ඇස පහළ වේවා යනුවෙන් ප්‍රාර්ථනා කිරීම සඳහා අනුග්‍රහ දායක බවතුන්ටත් දහම් ඇස පහළ වේවා යනු ධර්මදේශකයන්න් වහන්සේගේ ප්‍රාර්ථනය මුල් කරගෙන අද ධර්මදේශනයේ ධර්මදේශකයන්න් වහන්සේ වශයෙන් අපගේ ආරාධනාවෙන් මෙම ධම්සභා මණ්ඩපයේට වැඩම කරනු ලැබුවේ කෑගල්ල පුස්සල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති ගෞරවනීය පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය කිරීමට ප්‍රථම තිසරණ සහිත පංචශීල සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තුතියං පි සංඝං සරණං ගච්ඡාමි. සත්‍යං පි බුද්ධං සරණං ගච්ඡාමි. සත්‍යං පි බුද්ධං සරණං ගච්ඡාමි. සත්‍යං පි ධම්මං සරණං ගච්ඡාමි. සත්‍යං පි ධම්මං සරණං ගච්ඡාමි. සත්‍යං පි සංඝං සරණං ගච්ඡාමි. සත්‍යං පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං කාම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුඤ්ඤන්ති තේ සං වූප සමෝ සුඛෝති. සදහවතුනි, මෙම ධර්මානුශාසනාව සවන් දෙන ඔබ ඇතැම් විටක බොහෝ දින සීල සමාදානයක නිරත විහාරස්ථානයේ වෙසෙනවා වෙන්නට පුළුවෙනි. ඇතැම් විටක නිවසෙහි සිටමින් මෙය අසනවා වෙන්නට පුළුවෙනි. කෙසේ වෙතත් පළමුව මා ඔබට මතක් කරනු ලබන්නේ ඔය ගාථාව නම් අපි දන්නවා, ඕක අපි භාවිතා කරන තැනක් දන්නවා. ඔය ගාථාවේ මොනවද කියන්න තියෙන බණ කියලා කල්ැතුව මේ ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේ ධර්මදේශනාව අවසන් වනට ඔබට තේරේවි මේ ගාථාවේ තිබෙන්නේ ඔබ දන්නා දෙයද ඔබ කිසිටවත් නොසිතූ දෙයක්ද? මා කියන්නම් ඔබ දන්නා දෙය. මේ ගාථාව අප බොහෝ විට භාවිතා කරන ලවන්නේ අවමගුලකදී. අවසන් ගමන් යන පුද්ගලයාට පින් පැමිණීමට මත්තෙන් මේ ගාථාව තුන් වතාවක් පූජනීය මහා සංඝරත්නය විසින් ප්‍රකාශ කිරීමේ සම්ප්‍රදායක් පවතිනවා. අනිත්‍ය ප්‍රතිසංත ගාථා මෙනෙහි කිරීම කියලත් කියනවා, අනිත්‍ය මෙනෙහි කරා කියලත් කියනවා. එබැවින් මේ අවමංගලකදී භාවිතා කළ යුතු අසුභවාදී අදහසක් ඇති ගාථාවක් වශයෙන් තමයි මේ සමාජය උපකල්පනය කරලා තිබෙන්නේ. ඒ ගාථාවෙන් දනවන අරුත් වැරදි ආකාරයකින් වටහා ගැනීමේ ප්‍රතිඵලය නිසා. අවමගුලකදී කුමක්ද වෙනෙහි වරු ලබන්නේ? පුද්ගලයේ ජීවත් වී සිටියා ඔහු අපෙන් වෙන් වෙලා ගොසින්. එහිදී ජනිත කරන ලබන අර්ථය වන්නේ ඒ අනිත්‍ය වශයෙන්. ජීවත් වෙලා හිටියා, දැන් නැති වුණා, ඒ අනිත්‍ය වශයෙන්. බැලු බැල්මට එහි සරල අර්ථයකින් සත්‍ය බවක් පෙනුණා වුවත් ඒ සංකාර කියලා කියන්නේ ද්‍රව්‍යවලට යයි ඉගෙන ගත්ත අයට. ශරීරයක් සංකාරයක්, නිවාසයක් සංකාරයක්, ඉඩකඩන සංකාර, වතුපිටි සංකාර, මේ සියල්ල යම් දවසක දිරා යනවා. එය එබැවින් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍යයි හිතාන ඉන්නායට ඒ කෙනෙකුගේ මේ යාම අනිත්‍යයක් වශයෙන් පෙන්වන්නට පුළුවෙනි. නමුත් මේ ගාථාව කෙනෙක් භාවිතා කළ යුත්තේ සම්ප්‍රදාය එහෙම කලාටකාරියක් නැහැ, ඒට විරුද්ධ වෙනව නෙවෙයි අපි. කෙනෙකුගේ මේ යාමේදී නෙවෙයි. කෙනෙක් මේ ගාථාවේ ගැඹුරු අර්ථ තේරුම් ගත යුත්තේ ජීවිතය ආරම්භ කරන්නටත් මත්තේ. එවිට ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනතකට පෙරලෙනු ලබනවා. ජීවිතයේ අතහරතේ අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔබ දන්නවාද මේ ගාථාව අඩංගු තැන පිළිබඳව? අංගුතර නිකායේ යම් යම් සූත්‍රවලත් මේක පැහැදිලි කරලා ලබනවා. අංගුතර නිකායම් තැන්වල ඊට අමතරව දහම්සර රජතුමා දහම් හොයාගෙන ගියයින් පසුව වෙස්සලාගත් සක්‍රයා විසින් වැඩ සිටින අනාගතයට පහළ වෙන සියලුම බුදුවරුන් විසින් ලොවට හෙළි කරනු ලබන ධර්මයේ අරුතයත්වත් ගාථාවක් වශයෙන් තමයි මේ හඳුන්වනු ලබන්නේ. එනම් බුදුවරු විසින් ලෝට් එලි කරුණු ලබන ධර්මයේ ඇතුළත් ගාථාවක් කෙනෙකුට ප්‍රයෝජනවත් වන්නේ මේ ගයන් පසුවද ජීවිතයේදීද? අන්‍යයි මේ ගාථාවේ තියෙන සුන්දරත්වය. මෙතරම් සුන්දර වූ බුද්ධ වචනයක්, මෙතරම් ගැඹුරු බුද්ධ වචනයක් නැතිද කියලා කියන තරමට මේ ගාථාව ජීවිතයට අදාළයි. ප්‍රායෝගිකව භාවිතයට ගැනීම සම්පූර්ණයෙන්ම ඔබ දුකින් ඉවත් කරන සරුවයි. එබැවින් ඕනෑ කමින් සවන්දේ. පළමුව ඉගෙන ගන්න සංඛාර කියන්නේ මොනවද කියලා. ඔබ රාශි වූ ද්‍රව්‍ය වලට සංඛාරයයි ප්‍රකාශ කළාට පාලි භාෂාවේ අර්ථ දෙකක් පවතිනවා සංඛාර වලට. සයන්න බින්දු අල්ප ප්‍රාණ කායන්න සංඛාර කියන්නේ කුණු කසල වලට, කැලි කසල වලට. සයන්න බින්දු මා ප්‍රාණ කායන්න සංඛාර කියලා කියන්නේ සිතෙහි එක් රැස් වෙනා වූ කෙලෙස් වලට. ලෝභ මොහ දේශ මොහ ලෝභ දේශ මොහ වලට තයතා සංකාර දානස්මින් උජිතස්මින් මහපතේ කියලා කියනවා. එතකොට සංකාර දානස්මින් කියලා කියන්නේ මහමගයිනේ උස්තැනකට කසල විසි කරනවාට. නමුත් අනිත්‍යවත සංකාරා කියන්නේ එහෙම කසල සම්බන්ධයෙන් නෙවෙයි. මේ සංඛාර කොහෙද තියෙන්නේ කියලා ඉගෙන ගන්න ඉස්සර වෙලා. මේ සංඛාර තිබෙන්නේ මිනිසෙක් තුළ ජීවත් වීමේදී උපදිනු ලබන ස්කන්ධ පහක ඉදීම නැමැරීම නැමැති සියුම් ධර්මතාවයක්. ඒ ස්ත්‍රී පුරුෂ කිහිපයදි භාවෙන් තොරයි කොන කෙනෙකුගේ. මේකේ තියෙනවා රූප වේදනා සංඥා සංඛාර කියලා වචනයක්. අන්නේ සංඛාරයට මිනිසුන් ජීවත් වීමේදී එකතු කරන්නා වූ සියලු දේවල් තමයි සබ්බේ සංඛාරා. සියලු සංඛාර බවට පත්වන්නේ. එබැවින් තේරුම් ගත යුතු කරුණක් වන්නේ සංඛාර කියන එකේ ගැඹුරු අර්ථ සිත කය වචන කියන තුන්දරින් කුසල අකුසල ආනිජ්ජ කර්මයන් රැස් කිරීමේදී ඒකත් තේරුම් ගන්න වෙනවා. ලෝභ දේශ මොහෙන් බරිතව කටයුතු කිරීමේදී සිතින් කයෙන් වචනෙන් පව් රැස් වෙනවා. එතකොට කියනවා අපුඤ්ඤාභි සංඛාර කියලා. සද්ධාවෙන් යුක්තව පරිත්‍යාගශීලීත්වයෙන් යුක්තව යම් යම් කාරණා කටයුතු කිරීමේදී පින් රැස් වෙනවා. එවිට අපියට ප්‍රකාශ කරන ලබන පුඤ්ඤාභි සංඛාර කියලා. බුදුන් වහන්සේ 15 සමාජයේ බුදුන් වහන්සේ ත්‍රිලක්ෂණේ රත්සත් දේශනා කිරීමට මත්තෙන් මේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයේ සැපත ඉක්මා යම් සැපතක් තියෙනවා කියලා හොයන්නට අනාන්තර ගත වූ අය අර පින්පව් වෙනුවට ඊට එහා ගිය දෙයක් සිතෙහි එක්කස් කරගත්තා. ඒකට කියනවා ආනිජ්ජාභි සංඛාර කියලා. මෙන්න මේ සිතෙහි එකතු වෙන්නා වූ ලෝභ මූලික, ද්වේෂ මූලික, මෝහ මූලික කෙලෙස් සහගත ස්වභාවයන් තමයි සංඛාර කියලා කියන්නේ. දැන් අනිච්ඡාවත සංඛාරා කියන එකේ තේරුම එවිට පුණ්‍යාවි සංඛාරය හෝ අපුණ්‍යාවි සංඛාරය හෝ අනිච්ඡාවි සංඛාරය ආදී මේ දේවල් නিত্য නැහැ, සත්‍ය නැහැ, සදාකාලික නැහැ. සහිත එහාට ගියාපුවාම මේ එකක්වත් මමකට මගේකට මගේ ආත්මකට ගත නොහැකි කියන එක මතක තබා ගන්න. මේක ධර්මය. මේ ගාථාවේ තිබෙන ධර්මය. එවිට ඔබට කල්පනා වෙනවද අනිච්ඡවත සංඛාරා යන බැනරේ නිවසක් ඉදිරිපිට එල්ලීම තුළින් මෙන්න කෙනෙක් මියගිය බව එයින් ප්‍රකාශ කරන බව. මේ එකම සංඛාරයක්වත් මමකට මගේකට මගේ ආත්මකට ගත නොහැකි යන්න කෙනෙක් ඉගෙන ගත යුත්තේ මියගිය පසුද? ලදරු වයස ඉක්ම යාමත් සමග 6-4 තේරෙන නොයස් නම් එතනින් එහාට ගියාම 3 වයසෙන් 1 වයසකදී. එබැවින් මෙහි ගැඹුරු අවබෝධ කර නොගත් ඇතැම් විට සේවස් 2-3කට පෙර වෙන්නට පුළුවන් කවදා හෝ දවසක. මෙහි පරමාර්ථ තත්ත්වයන් තේරුම් නොගත් අය අවමගුලක දැන්වීම පූර්වක් සඳහා, දැන් අවමගුලක ප්‍රකාශනයක් සඳහා මේ සද්ධාම් ඇතුළත් ගාථා පාඨය යොදාගෙන තිබෙනවා. කිසි විටකත් එහි මරණයක් ගැන කියවෙන්නේ නැහැ. අපි තව ටිකක් මේක තේරුම් ගන්න වෙනවා. දැන් එවිට සංඛාරා කියන වචනේට මේ අර්ථය ගත්තාම මේ සංඛාර තුන පුණ්‍යාවි අපුණ්‍යාවි ආනිද්යාවි සංඛාරයයි මා ගත්තේයි කියන එක පැහැදිලි කරන්න වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ බුදුන් වහන්සේ ජීවමාන වැඩ සිටියේ කාලයේදී උන්වහන්සේ දේශනා කළා වූ ධර්මයන් සංග්‍රහ කරමින් සංගීති නම් වූ සූත්‍රයක් දේශනා කරලා තිබෙනවා. එකේ කාරණා, දෙකේ කාරණා, තුනේ කාරණා ආදී වශයෙන් තමයි මේක විග්‍රහ කරලා තියෙන්නේ. අට නම් ආර්ය අෂ්ටායක මාර්ගයේ අටේ ඇති. හතරේ කාරණා නම් චතුරාර්ය සත්‍ය හතරේ ඇති. වේදනා තුන නම් තුනේ කාරණා ඇති විස්සෝ වේදනා කියලා. අන්න එහෙමයි මේ අටේ කාරණා නවයේ කාරණා කියලා කියන්නේ. එහි තමයි තිබෙන්නේ තයෝ සංඛාරා කියලා. සංඛාර જાති තුනයි තිබෙන්නේ. ඒ පුණ්‍යාවි සංඛාරය සහ පුණ්‍යාවි සංඛාරය සහ අනිත්‍යාවි සංඛාරය කියලා. තවත් ගාතාවකින් ගත්තොත් සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන්නේ මේ එකම සංඛාරයක්වත් ඔබේ අර්ථයෙන් ගත්කල නිත්‍ය නැහැ කියන එක මගේ අර්ථයෙන් ගත්කල ඊට එහා ගැඹුරට යනවා. එකක්වත් මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගැනීම වැරදි කියන එක. දැන් එවිට සත්‍ය ජීවත් වීමේදී ස්ත්‍රී පුරුෂ කිහිප පැවිදි ભેදයෙන් තොරව හොඳ හෝ නරක ආදී කාරණා කටයුතු කිරීමේදී පරිහරණය කරන ලබන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ. රූපය අන්න ඇසට හමුවන රූපයයි, කනට හද්බන සමුවන ශබ්දයයි, නාසයට හමුවන ගන්ධයයි, දිවට හමුවන රසයයි, කයට හමුවන පොට්ටබ්බයයි, සිතට හමුවන අරමුණයි. ඒ රූපය විඳින ආකාරය සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනාවයි. ඒ වේදනාව හඳුනන ආකාරය සංඥාවයි. ඒ වේදනාවට ඇලෙන ගැටෙන ආකාරය සංඛාරයයි. ඒ වේදනාව පිළිබඳ දැනගොසයාසන් දැනගන්න ආකාරය විඥානයයි. පෙරපසු නැති එක්වර ඇතිවෙනා වූ මේ ස්කන්ධ පහක ධර්මතාවයක ඉදීම මැරීම පවදනම් කොටගෙනයි අපි හැමදෙනාම මේ ලෝකේ ජීවත් වෙන්නේ. දැන් ඒවා මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගත නොහැකි බවයි අනිච්ඡාවත සංකවත කියන්නේ ඒකාන්තයෙන්ම. ඒකාන්තයෙන්ම මේ සංඛාරයන් නිත්‍ය නැහැ, නැත්තම් මම කොට මගේ කොට ගන්න බෑ. එයයි ධර්මය. එවිට අධර්මයක මක් අන්න තේරුම් ගන්න ඕන කරුණ. මේ අරමුණු රසයේ විඳීමේදී හැම කෙනෙක්ම අරමුණෙහි ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්නවා. ඇලීමට ලෝභ කියනවා, ගැටීමට දෝෂ කියනවා, දෙක නිසා ඇති කරගන්නා වූ බැඳීමට මුලාව කියනවා. ඇලීම මුලාව, ගැටීම මුලාව සහතව අරමුණු රසයේ විඳින එක තමයි ලෝකේ ජීවත් වන සත්වෙන් කරන්නේ. එවිට ඒ ආරම්මණය, ඒ සංඛාරය ඔහු නිත්‍ය කොට ගන්නවා. අනිච්ඡවත ඒකාන්තයෙන්ම ස්ථිර නැහැ, නැත්තම් මම නොවේ කියවට උන් මම කොට ගන්නවා. මම ඌදේ මගේ වෙනවා, මගේ ඌදේ මගේ ආත්මය වෙනවා. එතකොට සත්‍ය සසර ඇවිදින්නේ සංස්කාරයන් නিত্য සුඛ ආත්ම කොට ගන්නා වූ අධර්මයේ සරමින්. ධර්මයේ නෙවෙයි. පාපකාරී පුද්ගලයා ලෝභ දේශ මොහ පොණුවලිකව පාපයන් රැස් කරගෙන තමන්ගේ තණ්හානුසයට එයින් උපදවා ගන්නා වූ උපාදානස්කන්ධ පහක් මුල් කොටගෙන සතර අපාගතව ත්‍රිසන්‍යෝනියෙහි නිර්සතුන් අතර උපදිනවා. ඔන්න අපුණ්‍යාවි සංකාරයේ මම කොට ගැනීමේ විපාකය. සත්‍යය පුණ්‍යාවි සංකාරයේ පෘථග්ජන භාවය තුළ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නේ නම් මිනිසුන් අතර ආයවර්ණ සබ්බල සහ දෙවියන් අතර මහේසාක්‍ය දෙවියන් බවට පත් වෙමින් නිත්‍ය සකාත්ම සංකල්පය තුළ මේ ලෞකික සැප සම්පත් විඳිනු ලබනවා. මේ දෙකම නොවේ සුවේට එහාගේ සොයක් තේනවායි කියලා හිතපු අය ත්‍රිලක්ෂණය චතුස්සත්ත්ව වැනි දේවල් අවබෝධයෙන් තොරව වනාන්තරගත වී කෙලෙස් තවන වීරියෙන් යුක්තව නොසේනම් අතකලමතාන යෝගීව අපේ පෙරවාදී දර්ශනයේ සඳහන් වෙන පරිදි රූපී හෝ අරූපී ධානයක් උපදවා ගන්නවා. එයින් කාලක්‍රියා කරපුවම රූපී ධාන රූපී බඹලෝ අරූපී ධාන අරූපී බඹලෝ උපත ලබලා එතන ඉන්න සිදු වෙනවා. දැන් ඔබට තේරෙනවාද සංඛාර ජාති තුනට ලැබෙන දේවල්? අපුණ්‍යාවි සංඛාරයේට අපාගත දුක, පුණ්‍යාවි සංඛාරයේට මිනිසුන් අතර සහ දෙවියන් අතර ලෞකික සැප, ආනිජ්ජාවි සංඛාරයේට රූපී අරූපී බඹතලවල ඒ මොහොතේ ඒ ඉන්න තාක් කල් දුකක් නැති කෙලස් ඈත් කළා වූ සෝය, ධ්‍යාන සෝය. ඒ කුමක් නිසාද? ඒ අනිච්ඡාවත නිසා නෙවෙයි, නිච්ඡාවත නිසා. ඒකාන්තයෙන්ම ඒවා මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගන්නා නිසා. මේ මම කොට, මගේ කොට, මගේ ආත්ම කොට ගැනීම ආරම්භ වෙන්නේ අවුරුදු 5 6 7 කාලෙ. විසාකාව සම්බන්ධයෙන් පවතින සූත්‍රයක් තියෙනවා, මා කීපතාවක් ප්‍රකාශ කරලා තිබෙන මෙතෙන්ට අදාළ නිසා ගන්න ඕන. විසාකාව අඬමින් කඳුළු පෙරාගෙන සමහරට දෙතරිත් ප්‍රබාති ඇඳුම් නැතුව බුදුන් වහන්සේ හමු වෙන්න ආපු අවස්ථාවක බුදුන් වහන්සේ කර ප්‍රකාශයක් තිබෙනවා. විසාකාවනි අනන්‍යයි, මගේ මිනිබිරියක් නේ ගිය නිසා. විසාකාවනි ඔබට මිනිබිරිය කීයක් හිටියක් ඇද්ද? නුවර ඉන්න ඔක්කොම මිනිබිරිය වෙනවා නම් මම කැමතියි. විසාකාවනි මේ නුවර දිනකට කී දිනෙක් මේ යනවාද? ස්වාමිනේ 10 සිට 2ක් දක්වා මිනිසුන්ගෙන් මේ යන අයගෙන් හිස් නැහැ. විසාකාවනි ඔබට කවදාවත් තෙතරෙදි නැතුව වියලි ඇඳුම් ඇඳගෙන ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවාද එහෙමනම්? වැටහුණා අයට. ස්වාමිනේ මට එක මිනිබිරියක්වත් එපා. එතෙන්දී බුදු පියාණන් වහන්සේ වදාරනවා විසාකාවනි යමෙකුට අල්ලා ගැනීම සියයක් ඇති විට දුක් සියයක් ඇත. ඒක අඩු කරගෙන බුදුරජාණන් වහන්සේ 80 70 60 50 40 30 සෙන්දරගස් 5යි එකටක් කියලා අල්ලා ගැනීම එකක්වත් නැති විට දුක් එකක්වත් නැත කියලා දේශනා කරවදාරනවා. අන්නේ අල්ලා ගැනීම එකේ සිට ඉහළ යන්නේ ළමා කාලයේ පටන් ජීවිතාවසානය දක්වා ඒ අරමුණු රසයේ විඳීමේදී ඒවා ලෝභ මොහ දේශ මොහ වශයෙන් ගැනීමේදී හෙවත් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමේදී. එවැවින් පුත්තඥ සත්වයා අනිච්ඡාවත සංඛාරා කියලා ගාතක් කී ගාතාවක් කීවාට ඔවුන්ගේ දර්ශනය නිච්ඡාවත සංඛාරා. කිසි විටකත් මේ ඉගැන්වීම මරණයකට ආධාර නැහැ. මතක තියාගන්න. මේ සංඛාරයන් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමෙන් ලෝභ දේශ මොහ රැස් වෙනවා. සංකාරයේ මමේ මම සංකාරය සංකාරය තුළ මායත මාත්‍ර සංකාරයත කියලා සඳහන් කරන ලබන යම් තැනකදී. එතකොට සත්‍යය සසර ඇවිදින්නේ ඒතං මම ඒතෝහමස්මින් ඒසෝමේ අත්තා. ඒතං කියන්නේ එය. ඒ කියන්නේ රූපය, සබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, හතුරා මිතුරා තරහව ලෝභය ඕනෑම දෙයක්. ඒතං මම ඒ මමයේ. ඒතෝහමස්මින් ඒ මගේය. ඒසෝමේ අත්තා ඒ මගේ ආත්මය. ඒ අනුව ශරීරය නෙවෙයි ඊවිත. ඒ අනුව ලෝභයට, දේශයට, මෝහයට, ඊර්ෂ්‍යාවට ඕනෑම දෙයකට නම. එයයි මම වෙන්නේ අල්ලා ගැනීමෙන්, එයයි මගේ වෙන්නේ, එයයි මගේ ආත්මය වෙන්නේ, එවිට එතන තියෙන්නේ සුඛාත්ම. අන තේරුම් ගන්න වෙනවා. මේ ස්කන්ධය පිළිබඳ තව වචනයක් මම ඔබට පැහැදිලි කරන්න කැමතියි. අපිට දිගමනින්ට ඕන නම් අපි ඒකකයක් ගන්නවා. සෙන්ටිමීටර කියලා. කිලෝමීටර ගණක් මැන්නත් අපි සෙන්ටිමීටර ගානට ගන්න පුළුවන්. ඒක තමයි එක නැත්නම් ඒකකය. ඔබට බරමනින්ට අවශ්‍ය නම් ගන්න පුළුවන් ග්‍රෑමේ නැමති ඒකකය. ගෑම්බලින් තමයි අපිට මනින්න පුළුවන් කිලෝ කොච්චරේ හට ගියත්. අන්න ඒ වගේ ජීවිතයේ අවුරුදු උපන් දවසේ සිට මියන දවස දක්වා ගත කරන කාලයේ මනින්න තවත් ඒකකයක් තියෙනවා. ඒ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ. පහක් උපදිනවා මැරෙනවා ඊළඟට පහක් උපදිනවා මැරෙනවා ස්කන්ධ පහෙන් පහට මේ සත්‍යාව උපදිනවා දිරනවා මැරෙනවා කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා. අන්නේ ස්කන්ධ පහ තුල තමයි මේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමේ සසරට සත්‍යාව බැඳෙන හැටි සහ එයින් ගැලවෙන හැටි උගන්වව දාරලා තිබෙන්නේ. එතකොට මේ ගාථාවේ අනිච්ඡාත සංඛාරා කියලා කියන්නේ මේ එකම සංඛාරයක්වත් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්න බෑ කියන එක. නමුත් මේ නොදත්තා වූ පෘථග්ජන පුද්ගලයා ඒ හැම සංකාරයක්ම විශේෂයෙන් මෙතන ආනිජ්ජාවි සංකාර මේ සමාජයට අදාළ නැහැ. පුණ්‍යාවි අපුණ්‍යාවි සංකාරයන් රැස් කරනවා කියන එකේ තේරුම. ඒවා මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නවා හැවත් ඒවා නිසා නැවත උපදින්න දුක් උපදින්න හේතු තියෙනවා කියන එකයි. මේන් කියවෙන්නේ නැහැ යහපත් දේවල් කරන්න එපා කියන එක එහෙම. පවුණම් කරන්නට එපා යහපත් දේවල් කරන්න. නමුත් යහපත් දේවල් කිරීමේදී පරත්තම් පටිපජ්ජත කියන තේමාව තුළ ඉන්න එන් මට ලැබෙන්න ඕන කියලා හිතන්න එපා. මේ යම් දෙයක් පරිත්‍යාගයක් කරනවා ඒකට පහක් හරි 10ක් හරි ලැබෙන්න ඕන කියලා මම හිතනවා නම් එතන පරිත්‍යාගයක් නෙවෙයි තියෙන්නේ. ඒකට කොක්කක් දාලා අල්ලගෙන ඉන්නේ. Taman ඩාපහු 10 ගුණයක් ලැබෙන්න ඕනයි කියන එක. මේ අපේ බොහෝ දෙනාගේ මනසෙතින් දුර්වලකම. එතකොට මෙන්න මේ කාරණාවලදී තේරුම් ගන්නට වෙනවා මේ සංඛාර කොහෙවත් නෙවෙයි තියෙන්නේ. අපේ පස්දර ගවුකට ගන්න හට ගන්නා වූ ස්කන්ධ පංචකයේ සංඛාර ස්තන්ධයතු. ඒවා පිළිබඳව තව වචනයක් උගන්වන්න ලබනවා. ඒ තමයි උත්පාද වය ධම්මිනෝ. ඒ සංඛාරයන්ගේ ලක්ෂණය මොකක්ද? හට ගන්නා හේතු ප්‍රත්‍යයන්ගෙන්. හටගත්තා වගේම ඒක වැයෙම ඊට අයිති වැඩක්. අපට ඒ අරමුණ ඉෂ්ට කරගන්නදී අපට ඒ කාර්යය කරන්නදී ඒක නැතිව යන එක ඊට අයිති වැඩක්. ධර්මයේ බවට පත්වන්නේ උත්පාද සහ වය. නමුත් අර නිත්‍යවද සංඛාරාණ යන පුද්ගලයාගේ ධර්මයේ බවට පත්වන්නේ උත්පාද හට ගන්නවා යලි හට ගැනීම සඳහා හේතුවක් ශේෂ කරනු ලබනවා. එහෙම වෙලා වැය වෙනවා. සංඛාර කියන වචනෙට ත්‍රිපිටකයේ සඳහන් තව අරුතක් මා පෙන්වන්නම් ඔබට. යම් කාර්යයක් කොට එබඳු විපාකවාරයක් Tamanට ලබා දීම සඳහා සිතෙහි යම් හේතුවක් ඉතුරු වන්නේද ඒට කියනවා සංඛාර කියලා. එතකොට එහෙනම් සංඛාර කියලා බාහිර ලෝකේ කිසිවක් සම්බන්ධයෙන් කතා කරලා නැහැ ත්‍රිපිටකේ. ඔය සම්මතනිකායේ දේශනා කළ වෙන සූත්‍ර දේශනාවල අනිත්‍ය ගැන කතා කරනකොට වතු පිටි ඉඩකඩම් ගෙවල් දොරවල් ආදී වශයෙන් මේ වර්තමාන ලෝකයා කතා කරන ද්‍රව්‍ය ලෝකයේ නැතිවීම කිසි තැනක කතා කරලා නැහැ. මේ සමාජයේට කවුරු මේව හඳුන්වාද කවුරු නොමග යවුවාද කියන එකත් ප්‍රශ්නයක්. ඇයි? එහි කතා කරලා තිබෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා අනිත්‍යද නිට්ටයද සවන් දෙන ඔබ විශේෂයෙන් මතක තබා ගන්න. බුදු සමයේ යම් නිත්‍යක් හෝ අනිත්‍යක් දේශනා වෙනවා නම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන තුල විනා ඉන් පරිබාහිර දේවල් වල නොවේ. උත්පාද වය ඉපදීම සහ හටගන්න එක අල්ලාගත්තේ නැත්නම් ඒවට ඇති ස්වභාවික ධර්මතාවය. අල්ලා ගැනීමේදී නිත්‍ය වුණාම වෙන පැත්තකට යනවා. එතකොට උත්පාද වය නෙමෙයි උත්පාද යලි හට ගැනීමට හේතුවක් අවශ්‍යස වී වය. ඒක ධර්මයේ නෙමෙයිනේ. uppajjitvā niruddhyanti. ඊළඟ වචනය. uppajjitvā ඉපදිලා මේ සංඛාර ඉපදිලා ඒ කාරණාව ඇසෙන් කනෙන් නාසයෙන් කරලා දීලා අවශ්‍ය කාර්යය නිරුද්ධ වී යනවා. ඉතුරු නැතුව නැති වෙනවා. එහෙම වෙනවා නම් තමයි ධර්මය. නමුත් වර්තමාන සමාජයේ බඳු දේවල් කරන පුද්ගලයාගේ uppajjitvā niruddhyantiද කියලා බලන්න. ලෝභ කරනවා. ලෝභයේ අලිහට ගන්න හේතු ඉතුරු වෙන්නේ නැති වෙනවා. අමනාපයක් ඇති කර ගන්නවා. ඒ අමනාපේ මට වෙලාවක් වරින්කෝ කියලා අපහු තියන් ඉන්නවා හෙට හෝ අනිද්දා නැවත දවසක එකට එක කරන්න. එතකොට නිරුද්ධ වෙලාදී ලෝභ මෝහ දේශ මෝහ මෝහ මූල වශයෙන් අරුණු ගැනීමේදී එතන uppajjitvā niruddhyanti ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉපදිලා යලි හට ගන්නට තණ්හා අනුසේත හේතුවක් ශේෂකොට නැති වී යනවා. දැන් කල්පනා කරන්න වෙනවා. තේසං වූප සමෝ සුකෝ. මේ සංකාරයන් කියන දේවල් රැස් කිරීම සැපයි කියලා දේශනා කළ බුදුරෙක් නැහැ, බුදුදහමක් නැහැ. වූප සමනේ කියන්නේ සංසිඳීමට. සංකාරයන්ගේ සංසිඳීම සැපයි. ඒ ධර්මයේ වර්තමාන සමාජයේ ජීවත් වෙන පුතඥයෙකුගෙන් අහලා බලන්න. ඔවුන් පිළිගන්න දර්ශනය වන්නේ සංඛාරයන් රැස් කිරීම සැපයි කියන එක නේද? සංඛාරා පරමා දුක. නිගච්ඡා පරමා රෝගා නැමැති ධම්මපද ගාථාවේ සඳහන් වෙනවා ලොකුම දුක සංඛාරයයි. ඒකෙන් මේ බාහිර ලෝකේ තියෙන වතු පිටියකට අපට ආයේ තේ නැත්නම් ඒක නිසා දුකක් තියෙනවද? එබැවින් එයත් අපට සාක්ෂියක් බුදු සමයේ සංඛාරයano තමන්ගේ දුකට දුක ගෙනත් දෙන්නේ තමන්ගේ හිතේ තියෙන කුණු කන්දල් නිසා. මේවට කියන්නේ කිංචන කියලා. කිංචන කියනවා කෙලස් කියන එක කියනවා පලිබෝධ කියලා කියනවා. මේ කෙනෙක් දොස් කියපු නිසා වුවම ඔබට කේන් තියෙනවා නම් ඒකට හේතුව ඔබ කල්පනා කරන්නේ පුද්ගලයේ දොස් කීම කියන එක. නමුත් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන ලබන්නේ දොස් කීම පුංචි ප්‍රත්‍යක් පමණයි. ඔබේ හිතේ läගගත් තරහ මතුවීම ඔබේ වරදක්. ඒක සමාජයේ දොස් කියන එක වැරදි. ඔබේ හිතේ läගගත් තරහක් නැත්නම් ඔබට මේකට කේන් තියෙන්නේ නැහැ. කේන්ති එන්නේ මින් පෙර කේන්තියක් අරගෙන කේන්තිය මමකට මගේකට මගේ ආත්මකට ගත්ත නිසා. ඒක යලීපදීමක්. ඔය යලීපදීමනේ දුක. බුදු සමයෙන් පැහැදිලි කරලා දාරන්නේ නැවත උපදින්න තියන්න එපා කියලා වුණා. මේ ජීවිතය තුල ඕවා නැති කරගන්න පුළුවන් නම් ඊළඟ ජීවිතේටත් නැවත උපදින්න ඒවා ඉතුරු වෙන්නේ නැහැ. නමුත් අපි නැවත උපදින්න තියනවා කියන එක තමයි පින්නතනි කර්ම රැස් කරනවායි කියන්නේ. ඔබට ටිකක් අපහසු වෙන්න පුළුවන්, ඔබ ටිකක් ගැටලුවකටපත් වෙන්න පුළුවන් මේ කාරණේදී. එහෙමනම් අපි බෞද්ධින් වශයෙන් ගත්කල පොහුදුන් සමාජයක් තුල මේ සසරේ ඇවිදින්නට කර්ම රැස් කරනවාද, කර්ම ක්ෂය කරනවාද? පතක් ජන සමාජයේ කර්ම රැස් කිරීම ධර්මයේ වශයෙන් පිළිඅරන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා කම්මක්ඛයෝ දුක්ඛක්ඛය. කර්ම ක්ෂය කිරීමෙන් තමයි දුක් නැති වෙන්නේ කියන එක. දැන් කර්ම රැස් කිරීම පටිසෝතගාමී ප්‍රතිපදාවද අනුසෝතගාමී ප්‍රතිපදාවද? අනුසෝතගාමී කියන්නේ යන පැත්තට යන කියන එක. සසර ඇවිදින. එබැවින් බුදුරෙයක් පහළ වුණත් නැතත් මේ සමාජයේ යහපත් මිනිසුන් සඳහා කර්ම මාර්ගය අනුගමනය කළ හැකියි. කර්ම මාර්ගයේ යහපත් පැත්ත තෝරා ගත්තාම අපාගත වීමෙන් කෙටි කාලින අතමෙදී මෙලොව සහ පරලොව වශයෙන් දෙවියන් හෝ මිනිසුන් අතර ඉපදෙමින් ඒවට විපාක වාරය විඳින්න පුළුවන්. ඒ කර්ම මාර්ගයයි. නමුත් මේ ගාථාවේ තියෙන්නේ කර්ම මාර්ගය නොවේ ධර්ම මාර්ගයයි. එබැවින් අපි මෙතන තව පොඩ්ඩක් විස්තර සහිතව ගනිමු. දැන් ඔබ කල්පනා කරන්නේ ඔබේ නිවස ඉදිරිපිට මිය ගියාම කෙනෙක් වෙනුවෙන් බැනරයක් ප්‍රදර්ශනය කිරීම තුළ මේ නිවසේ කෙනෙක් මිය ගියා කියන එක කියන්න නේද? දැන් මේ සංඛාර සම්බන්ධයෙන් ස්ථිර නොවන බව, ඉදදී වුණාම වැය වෙන බව සහ ඉදදීලා නැති වෙන බව සහ සංසිඳීම සැප බව මිය ගිය කෙනෙකුට දැනගන්න පුළුවනිද? අයයි මා මතක් කළේ දැනගත යුත්තේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මුල් කාලේ. හැබැවින් මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු යහපතක් සිදු නොවන, මියාම සම්බන්ධයෙන් කිසිම දැන්වීමක් ප්‍රකාශය නොකරන මේ පාඨය කුමට නිවස්වල එල්ලා තබනවාද? මා ඔබෙන් අසන්නේ. මම ඔබට කියන්නම් මේ සඳහා යම් දෙයක්. ඔබට අවශ්‍ය කෙනෙක් නිවසේ මියගිය බව දන්වන්නටද මෙන්න මෙබඳු දෙයක් පාවිච්චි කරන්න. ඒ තමයි සබ්බේ හා සංයෝගා වියෝගන්ත. ඒකෙන් පෙන්වන්නේ මව්පියන් දූ දරුවන් වශයෙන් එකට එකතු වීම සංයෝගයයි. ඒ අය සිටියේදී දමා යාම එක්කෙනෙක් වියෝගන්ත වෙන්නෙමින් කෙලවර වෙනවා. සබ්බේ සත්තා මරිස්සන්ති. මා ඉස්සර පළුවෙන් කියන්න මහන්ති වුණ වචනේ. එයින් කියවෙන්නේ සියලුම සත්වයෝ මරණයට පත්වන්නාහ. දැන් මේ නිවසක් ඉදිරියේ මේ ප්‍රදර්ශනය වන විට එන අයට තේරෙනවා මේ ගෙදරත් කෙනෙක් මිය ගිහින්. Tamanටත් කල්පනාවේ කවුද හරි Taman මැරෙනවායි කියලා. එහෙම නැත්නම් හා සංයෝගා වියෝගන්තා වගේම ලියන්න මරණං අන්තං හි ජීවිතං කියලා. අන්තං හි කියන්නේ කෙලවර කියන එකනේ. ජීවිතේ මරණය කෙලවර කොට ඇත්තේය. එහෙනම් මේ ගෙදරත් කෙනෙකුගේ ජීවිතේ කෙලවර වෙලා කියලා තේරෙනවා. මට නම් තේරෙන්නේ නැහැ, මම පිළිගන්නෙත් නැහැ. අනිත්‍යවත සංඛාරා කියන්නේ සද්ධර්මය ඇතුළත් ධාතා පදයක්. වය ධම්මා සංඛාරා කියන්නේ නිවන් මඟ ඇතුළත් දහම් පදයක්. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන්නේ නිවන් මඟ ඇතුළත් දහම් පදයක්. මෙය කුමකට මේ නිවෙස්සල ප්‍රදර්ශනය කරනවාදයි මට වැටහෙන්නේ නැහැ. කවුරුන් මේවා මෙසේ කරන්න උපදෙස් දුන්නාදයි මා දන්නේත් නැහැ. මා අනුමත කරන්නේත් නැහැ. නිවන් මඟ හෙලිකල ගත යුතු අරුත් ඇතුළත් ධාතා පදයක් කෙනෙක් ජීවත් සිටියේදී තේරුම් ගන්නවා විනා මෙබඳු තැනකට තල්ලු වී ගියේ මෙබඳු අසුභවාදී චින්තනයක් ගැබ්ගල ගාතාවක් ලෙස ව්‍යවහාරයට ගනු ලැබුවේ මරණයෙන් පසු කෙනෙක් වෙනුවෙන් කියන්ට භාවිතා කළේ සදහම් අතුරුදහම් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැයි කල්පනා කරලා බලන්න. දැන් කල්පනා කරලා බලන්න මේකේ එහා පැත්ත. මා මේ චාරිත්‍රයන් ඉටු කරන්නට විරුද්ධවන්නේ හෝ එපා කියන්නේ නැහැ. ඔබට වැටහෙනවා නම් තේරුම් ගන්න. ඔබට අවශ්‍ය කෙනෙකුගේ න්‍යාම සනිටුහන් කරන්න නම් ඒකේ අදාළ පාඩයක් එතන ප්‍රදර්ශනය කරන්න. මේ දහම් පාඩවල එහෙම එකක් කියවෙන්නේ නැහැ. මේ දහම් පාඩවල අරුත මේ ගයන් පසුව කෙනෙක් වෙනුවෙන් භාවිතා කළාට වැඩකුත් නැහැ. මේ දහම් පාඩවල අරුත දරුවන් ඉගෙන ගන්නවා වගේ බෞද්ධයින් බුදුබණ ඉගෙන ගන්න කාලේ අවුරුදු 12 13 14 15 පසු කාලයක 60 70 ඇස් පේන්නේ නැතුව කන් ඇහෙන්නේ නැතුව යන්නට පෙර මේ ගැඹුරු ධර්ම තේරුම් ගන්න. එවිට ඔබට තේරේවි මෙන්න මේ කාරණා ටික. අපි මේ සත්වයින් වශයෙන් ජීවත් වීමේදී සත්ව සංඥාවක් බාහිර වශයෙන් භාවිතා කළාට බුදු සමය ගණන අභිධර්මයේ සඳහන් වනු ලබන්නේ මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන කෙන ස්කන්ධ පංචකයක උපතක් මරණයක්. ඒ ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදින හැඟීම් අපි අල්ලා ගන්න ලබනවා. අතින් නෙවෙයි අල්ලා ගැනීමේදී ඒක මම වෙනවා. ඒක මගේ වෙනවා, මගේ ආත්මය වෙනවා. එවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාරනවා කෙනෙක් ජීවත් වෙන්නට ගිහින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ සංඛාර ලෝකේ නිත්සුඛාත්ම කොට වශයෙන් ගන්නේ නම් ඒ ගන්නා තැන්පටන් ජීවිත අවසානිය දක්වා වූ දුකටපත් වෙන සංඛ්‍යාව වැඩි කර ගන්නවා හෙවත් පරිහානියටපත් වෙනවා. මේ පිළිබඳ සාක්ෂියක් මා ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා, යලිත් මතක් කරන්න. ඔබ මේවද නියඳියක් හොයාගන්න. අවුරුදු 4ක 5ක පුංචි සිඟිත් එක්ක හෝ සිඟිත්තියක් තුරුණ වියේ අවිවාහක තරුණ දුවෙක් හෝ පුතෙක් විවාහයේ දරුබර සහ ආර්ථික බර කර ගැසූ අවුරුදු 40ක 45ක තාත්තෙක් හෝ අම්මේ ජීවිතයේ සියලු කටයුතු අවසන් කරමින් මහලු වී ගත කරන අවුරුදු 70ක 80ක විශේෂයෙන් 80ක මහලු මායිකෝපියෙක්. දැන් ඔබේ නිරීක්ෂණයට ලක් කරන්න. මේ චරිත හතරෙන් වඩාත්ම සන්තෝෂෙන් ඉන්නේ කවුද? එවිට ඔබට වැටහෙවි කිසිම බරපතලක් නැතුව සැහැල්ලුවෙන් මරණය ඕනෙත් නැහැ, නිවන් ඕනෙත් නැහැ, දිව්‍ය ලෝක ඕනෙත් නැහැ. සිනාවේ ජීවත් වෙන දවස පුරාම පොංච සිඟිත්තා. ඔබ අනිත් පැත්තට හරවලා බලන්න මේ දත්ත රැස් කිරීම. වඩාත්ම වේදනාවෙන් දුකින් මේ ලෝකේ ජීවත් වෙන්නේ කවුද? ඔබට වැටහෙවි දවල් රැ දෙකේම දුකින් පීඩිතව වෙහසෙන් මහන්සියෙන් රෝගේ ගැන කියමින් අවුරුදු 80ක අය දුකසේ ජීවත් වෙන බව. දැන් ඔබ කල්පනා කරන්න මේ හතර දෙනාම එක් චරිතයක් වශයෙන් ලදරුවෙක්, තරුණයෙක්, මැදිවිය කෙනෙක්, මහල්ලෙක් වශයෙන් අවුරුදු 5 සිට 80 දක්වා කාල ගෙවුණායි කියලා කියන්නේ එක්කෙනෙක් වශයෙන්. වඩාත්ම සන්තෝෂෙන් ජීවත් වීමේ හැකියාවක් භාග්යක් අරන් උපන් පුද්ගලයා වඩාත්ම දුකසේ මිය යන පුද්ගලයෙක් බවට පත්ුනේ කුමන සාපයක්ද කාගේ වරදින්ද? මෙන්න මෙයයි වටහාගත යුතු යථාර්ථය. සබ්බේ බායන්ති මච්චනෝ. පෘථග්ජන භාවය තුළ මේ ජීවිත අතාරින්නට යන කිසිම කෙනෙක් අතාරින්න කැමති වෙන්නේ නැහැ. ඇයි මේ හැම දෙයක් කෙරෙහි ඇලී පවතිනවා? තමන් උපයාස ප්‍රයාගත් දේවල් කෙරෙහි, තමන්ගේ ජංගම අංගම සම නිදානයන් කෙරෙහි, තමන්ගේ ශරීරෝ ආංගයන් කෙරෙහි. බලන්න රෝගී වෙන පුද්ගලයෝ කකුලක් කපලා, අතක් කපලා, කකුල් දෙකම කපලා, අත් දෙකම කපලා එහෙමත් ඉන්නා ඉන්නවා. ඒතරටම ජීවිතේට ආසයි. ඒයින් විඳින වදේ තේරෙන්නේ නැහැ. මෙසේ මේ ජීවිතය තුළ බුදු පියාණන් වහන්සේ ඉගැන්වීම මේ පවතින්නේ තේරුම් ගත යුතු වැදගත් රහසක්. ඔබට මේ ජීවිතය දෙන්නේ විඳින්න. ඔබ මේ දර්ශනය වෙනස් කරගන්නවා. ඒ තමයි නিত্য සුඛ ආත්ම නම් වූ වැරදි සංකල්පයට ඔබ බැඳෙනවා ළමා කාලයේදීම. එතෙන් පටන් ඔබ දුකට වලට හේතු රැස් කර ගැනීමේ සංඛ්‍යාව ආරම්භ කරන ලබනවා. අන්න එතෙන් පටන් ඔබ පිරිහෙමින් යනවා. ඔබේ තියෙන මානසිකත්වයේ පිරිහෙමින් ඔබ ලෝභෙන්, දේශයෙන්, මොහෙන් වැඩෙනවා. මේ පිරිහෙන ගමන් මගේ ජීවිත අවසානය දක්වා යන විට එන්නට එන්නට එන්නට එන්නට අන්න අර විසාකාවට අදාළ කාරණේ. එකේ සිට දහස දක්වා සිය නෙවෙයි. දසදහස දක්වා දුක් උපදින්න හේතුව ඔබ සිතේ තැන්පත් කරගන්න ලබනවා. එවිට ඔබට ඒ කාරණා මුල් කොටගෙන ඔබ ගැටීම ඇති කරගෙන තිබෙන්නේ දරුවන් සමග නම් ඒ නිසා ඔබ දැවෙනවා. ඔබ ගැටීම ඇති කරගෙන තිබෙන්නේ බිරිඳ හෝ සැමියා සමග නම් ඒ නිසා ඔබ එතන දැවෙනවා. ඔබ ගැටීම ඇති කරගෙන තිබෙන්නේ අසල්වාසීන් සමග නම් ඔබට S2 ඇරලයි පැත්ත බලන්න විදිහක් නැහැ ගිනි ගන්නවා. ඔබ ගැටීම ඇති කරගෙන තිබෙන්නේ ස්වාමියෙක් වශයෙන් සේවක පක්ෂයේ සමග නම් ඔවුන් ඔබේ දැසට පේන්න බැරුව යනවා. ඔබ ගැටීම ඇති කරගෙන තිබෙන්නේ සේවක පිරිසක් වශයෙන් ස්වාමියා සමග නම් ඒ ස්වාමියා ඔබට පෙන්වන්න බැරුව යනවා. මෙසේ ඔබට දැසට පෙනෙන්න බැරි ලෝකයක් හදාගත්තම දිවාරාත්‍රි දෙකේ නායාට අඳුකලසේ ඔබ ලෝභෙන්, දේශයෙන්, මෝහෙන් දැවෙමින් ජීවත් වෙනවා. ඒකට දොස් කියන්නේ ලෝකෙට. මේකයි යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරව අදාහරණ ලබනවා බාහිර ලෝකයේ තියෙන සංසිද්ධීන් නොවේ ඔබට දුක් ගෙනත් දෙන්නේ. ඒ සංසිද්ධීන් කවදත් ඇති වුණා, ඇති වෙනවා, ඉදිරියටත් ඇති වේවි. ඔබ ඒවා අල්ලා ගැනීම තුළ ඒවා සමග ඇලීමක් ගැටීමක් හටගත්තාම හදවත තුළ ලෝභ ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න කියන මේ ගිනි ගන්නවා. අන්නේ ගින්නෙන් දැවෙන එක තමයි බුදු පියාණන් වහන්සේ වදාරන්නේ දුක් ගින්න කියලා. බුදු පියාණන් වහන්සේ වදාරනවා විසාකාවට අල්ලා ගැනීම 100ක් තිබෙනවා නම් ඒ දුක් ගින්න 100ක් තියෙනවා. නමුත් මෙලොවම ජීවත් වෙන්න පුළුවන් මේ දුක් ගිනි ඒත් උපදින්න හේතු එකක්වත් නැතුව. එවිට දුක් එකක්වත් නැතයි වදාරලා තියෙන එකේ තේරුම යමකට මේ ජීවිතයේ දුක නම් අනවබෝධය තුල. අවබෝධය තුල ජීවිතයේ දුක නැති වූ තැනක් මේ ලෝකයේ තුලමයි. කෙනෙකුට පිළිගන්න අමාරු මේව තමයි. බුදු චරිතයේ විමසීමට ලක් කරන්න. සිදුහත් කුමරු 35 වන වියේදී බ්‍රහ්මා සම්බෝධියට පත් වුණා. 80 වෙනි විය දක්වා කල් ගත කළා. ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රසංසාරම් උලෝදහම් ඒ කාලෙත් තිබුණා. ඒකට මුහුණ දෙන්න සිදු වුණා. බුදු පියාණන් වහන්සේ අටලෝදහමේ කම්පා නූසේක කියන වරුණාම කම්පා ඌසේක කියලා කියනවා. බුදු පියාණන් වහන්සේ අවුරුදු 35 සිට 80 දක්වා නිවන් සුව වැළඳුවා. ක්ලේශ පරිනිර්වාණය නිසා. දුක්වලට හේතු තමන්ගේ හිතින් ඉවත් වී ගිය නිසා. එවිට වැටහෙනවාද කෙනෙකුට නිවන් අවශ්‍ය වෙන්නේ මරණයෙන් මතු නෙමේ ජීවත් වෙන විටයි කියලා? එවිට ඔබට හිතෙනවාද ඔබ ඔය නිවාස, අනිකුත් දේපල, දූ දරුවන්, රැකියා, මුදල් හදල්ලා ආදී සියල්ල උපයාගෙන හොයන්නේ මරණයෙන් පසු සැපතක්ද, ජීවිතය තුල සැපතක්ද? සෑම දිනම ආගම් ભેදයකින් තොරව ජීවිතය තුල සැපස වෙනවා. සැපසීමේදී උන් අනුගමනය කරන්නා වූ දර්ශනයේ වැරද්ද නිසා සැප ටිකක් සහ දුක් වැඩි වෙනවා. ඒ දර්ශනය තමයි බුදුන් වහන්සේ හෙළි නොකළ ලෝකයා පිළිගත්තා වූ නিত্য සුඛාත්ම දර්ශනය. ඒතන් මම යතුහමස්මින් ඒසෝ මෙයාත්තා. පැහැදිලි කරව අදාහරනවා යම් යම් තැන්වල මේ පිළිබඳව. බුදුවරු ලෝකට පහළ වුණත් නැතත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුළ පවතින ධර්මය අනිත්‍ය දුක්ඛානාත්ම බවයි. නමුත් අබුද්ධෝත්පාදය කියලා කියන්නේ මේ අට වූ යුගය කියලා දෙන්න කෙනෙක් නැහැ. එබැවින් නিত্য සුඛාත්ම සංකල්පය තුළ හොඳ නරක දෙකක් සම කතා කරන සමාජයක් තුළ සමාජ යහපත උදා කර ගැනීමට වෙහෙසෙනු ඇරණ විට ඉතිහාය ආහැති මගක් නැහැ. එකයි සදහම් යට වෙනවයි කියලා කියන්නේ. අන්න බුදු පියාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය කියලා කියන්නේ මෙන්න මේ සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්ම බව ධර්මයේයි ලෝට හෙලි කර දීම. එන් බුදුන් පහළවීම, දහම් පහළවීම කියන කාරණාව එදා සිදු වුණ දෙයක්. ඒ දහම පවතින කාලේ නැත්නම් ඒ දහම එලිකර ගැනීමට පුළුවන් කාලයට කියනවා බුද්ධෝත්පාදේ කියලා. අප මේ ජීවත් වන ලබන්නේ අබුද්ධෝත්පාදේක නෙවෙයි. ඒ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ පුරා 540 වසක් දේශනා කළ දහම කටපාඩමින් රැගෙන විත් අනතුරු ග්‍රන්ථාරූඪ කොට අනාගත පරම්පරාවේ සුරක්ෂිත බව සඳහා තබා තිබෙන යුගයක. එහෙත් මේ සූත්‍ර දේශනා තුළ අපට මේ දහම හෙලිපෙහෙලි කරගෙන ප්‍රායෝගිකව ක්‍රියාවට යොදාගත නොහැකි නම් මේ දහම නිදි, මේ දහම අක්‍රියයි. අන්න මේ දහම වැරදීමේ ප්‍රතිඵලය තමයි, දහමට වැරදි අර්ථකථනයක් ලැබීමේ ප්‍රතිඵලය තමයි බෞද්ධයන් තුළ පාරම්පරික වසර 50-60කට පෙර හොයිතත් පෙර මතයක් ඇති වුණේ. මේ ගෞතම සාසනය තුළ අද නිවන් ලබන්න පුළුවන් කමක් නැහැ. අනාගත බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බණ අහලා තමයි නිවන් ලබන්න ඕන. මේ සංකල්ප කොතරම් සාවද්දේදයි නිර්වද්දේයි ඔබම කල්පනාකට බලන්න. ඒකට හේතුවක් තියෙනවා මට. ඒ තමයි බුදුර ලෝට පහළ වෙනු ලබන්නේ දීර්ඝ කාලයකට පසුව. ඒ බුද්ධ කෘත්‍ය තමයි මිනිසාට දුකින් මිදීමට අවශ්‍ය දහම හේලිකොට දීම. මෙලොවපන් මිනිසෙකුට මිනිසෙක් පමණ ඌ පමණින් පමණක්ම මේ ලැබෙන්නේ නැහැ. ඒ මිනිසාට සද්ධර්මය ලැබිය යුතුයි. සද්ධර්මයේ සරණින් තමයි ඔහු දුකින් නැත මිදෙන්නේ. ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම ඒකයි. ධර්මයේ දැනගත්ත කෙනෙකුටයි ඒක කියන්න හෝ සරණ කරගන්න පුළුවන්. දැන් අර ගාථාවට යන්න. පුණ්‍යාවි අපුණ්‍යාවි ආනිජ්ජාවි යන මෙන මොනම සංකාරයක්වත් ඒකාන්තයෙන්ම නිත්‍ය කොට ගත නොහැකි. ඔබ දහම වශයෙන් පිළිගෙන තියෙන්නේ මොකද්ද? සියලුම දේවල් නිත්‍යයි සුඛයි ආත්මයි ඒවා මම මගේ මගේ ආත්ම. දැන් සද්ධර්මයේද සද්ධර්ම ප්‍රතිරූපකයක්ද? කල්පනා කරලා බලන්න. මෙසේ සද්ධර්මයේ යටපත් වී ඒවට ව්‍යාජාර්ථ, සරලාර්ථ, එසමෙසේ නම් නොමග යවන සුළු අර්ථ, පුද්ගජන භාවය තුළ දකින අර්ථ ගැන්වීම තුළ අර සද්ධර්මයේ ස්වභාවය තේරුම් ගැනීමේ ස්වභාවය සමාජයෙන් ඉවත් වී පවතිනවා නේද? ඒක තේරුම් ගන්න ඕන. එබැවින් අප මේ කාලේ රැගෙන ඔබ මේ කරුණ පැහැදිලි කරනු ලබන්නේ මෙවදු ගාථා රත්නයන් තුළ අපේ යථාභූතය සඳහා අවශ්‍ය වූ රහස් තිබෙන බව පැහැදිලි කරන්නයි. ඒ රහස වටහා ගැනීම ඔබ සතු දෙයක්. අප කොතරම් සම්ප්‍රදායවාදීද? කෙනෙකුගේ යව මගුලකදී අපට මතක් වෙන්නේ මාර බැනරයක් ගහන්න සහ අවසන් කටයුතු කරන්න ඇරුණාම මේ තරම් සුන්දර වූ ගැඹුරු අරුතක් මේ දහම් ගාථා තුළ තිබෙනවා නේද? ඒවා තේරුම් ගැනීමෙන් අපේ ජීවිතේ දුක් එකින් එක අයින් කරලා ගන්න පුළුවන් දහමක් භාවිතා කරන්න පුළුවනි නේද? එසේ කල්පනා කරන අය කී දෙනෙක් සිටිනවාද? ඔබ දන්නවද අසුත පුතග්ජන කියන එකේ තේරුම? පංචස්කන්ධයාගේ ඉදීම වරීමක් දන්නේ නැති, එමදු වටහා ගැනීමකුත් නැති පුද්ගලයෙක් ඉන්නවා කියන පුද්ගල සංකල්පය තුළ ඒ පුද්ගලයා හොඳ වීම කරන්න පුළුවන්. අන්න වර්තමාන සමාජයේ අපේ සරල ධර්මදේශනා තුළ පව් කරන්න එපා පින් කරන්න, වැරදි දේවල් කරන්න එපා යහපත් දේවල් කරන්න කියන ආවාදාන ශාසනා ඕනෑ තරම් තියෙනවා. එහෙත් තමාට තමා පාලනය කර ගැනීමට අවශ්‍ය බුදුබණ ඒ තුළ තිබෙනවාද? ඔබ අසා තිබෙනවා නම් මතක් කරගන්න, නැත්නම් අසා දැනගන්න. ඔය බුදු පියාණන් වහන්සේ ඉගැන්වීම් වල පවතිනවා හොඳ උදාහරණ දෙකක්. එකකට කියන්නේ සින්සපා පත්‍ර උදාහරණය කියලා. සින්සපා කියන්නේ ඇත්තරිය පොළොවකට. සින්සපා වනයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ තමන්ගේ අතට මේ සින්සපා පත්‍ර පිටියක් කොලයක් ටිකක් ගන්නවා. අරගෙන භික්ෂුන් වහන්සේලා අමතා මේ බඳු ප්‍රශ්නයක් නඩනවා. මහණෙනි, මගේ අතේ තිබෙන මේ සින්සපා පත්‍ර ප්‍රමාණයද වැඩි, වනාන්තරයේ තියෙන සින්සපා පත්‍ර ප්‍රමාණයද වැඩි? ස්වාමීනි, සුරතෙහි මොන ප්‍රමාණයක්ද තිබෙන්නේ? වනාන්තරයේනේ සින්සපා පත්‍ර වැඩි තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේ වදාරනවා, අන්න ඒ වගේ තමයි මහණෙනි, මා විසින් දෙසූ දහම් සින්සපා පත්‍ර ටික වගේ අතේ තියෙන. නොදෙසූ දහම් කැලේ තියෙන ඇත්තේරිය කොළ ටික වගේ. ඒවා නොදෙසුවේ ඒවා දුක සහ දුකට හේතුව දුක නැතිව තන මාර්ගයෙන් හෙලිකර නොදෙන නිසායි අවශ්‍ය දහම උන්වහන්සේ දේශනා කළා. පෘථිවියේ මහා පෘථිවියේ පස් සම්බන්ධෙනුත් මේ උදාහරණේ පවතිනවා. සතිය න්‍යාලට ගත්තා වූ පස් ටිකක් පෙන්නමින් මහා පෘථිවියේ පස්ද වැඩි, න්‍යාගති බෙන්නා වූ පස්ද වැඩි කියලා විමසනවා. එතනත් අර උදාහරණයමයි. න්‍යාගති බෙන්නේ කොතරම් ප්‍රමාණයක්ද පෘථිවියේනි පස් වැඩි. නොදෙසූ දහම් පෘථිවියේ පස් හා සමානයි, දෙසූ දහම් න්‍යාගති වෙන පස් ටික හා සමානයි. එයින් කියන්නේ තව හුඟාවක් දහම් දෙසන්න තියෙනවා කියන එක නෙමෙයි. නොදෙසු දහම් හුඟක් තිබෙනවා. ඒවා දුකින් අත මිදීම සඳහා අවශ්‍ය නැහැ. එදා සිට අද දක්වා යම් තාක් දේවල් හොයාන තිබෙනවාද? අරහන්ත භාවයටපත් නො වූ ශ්‍රාවක භාසිත වශයෙන් ගත්ත කොතරම් දේවල් මේවට එකතු කරලා තිබෙනවාද? අපට බැලුව ගල්මට අර ඇසට පේන රූපය නිත්‍යයි කියලා පේනවා වගේ, Taman දරන මතය හරි වගේ පේනවා වගේ, කෙනෙකුගේ න්‍යාම අනිත්‍ය වගේ පේනවා වගේ, මේ දේශන දහමුත් අපට ඇත්ත වගේ පේන්න පුළුවන්. නමුත් අප තේරුම් ගත යුතු වැදගත් කරුණක් පවතිනවා. ඒ තමයි කෙනෙකුට ගංගාවක පිරිසිදු ජලය සොයා යාමට අවශ්‍ය නම්, ගැනීමට අවශ්‍ය නම්, ඔහු යා යුත්තේ ගඟේ ආරම්භක උල්පතටද, ගඟ මුහුදට වැටෙන මෝයකටද? නගර හරහා, වනාන්තර හරහා, වනාන්තර හරහා නම් කොහොමත් අපි සිදු වෙන්නේ නැහැ, නගර හරහා යන විට, ගම් හරහා යන විට, කැලි කසල, වැසිකිලි වල තියෙන දේවල්, කුඹුරු වල තියෙන දේවල් සියල්ල එකතු වෙමින් මේ ගඟට නම තිබුණට ගඟ පහළට යන්නේ විශාල කැලි කසල කන්දරාවක්. එබැවින් අපට අවශ්‍ය නම් පිරිසු ජලය සොයා ගැනීම සඳහා අප යා යුත්තේ ආරම්භක ස්ථානයටවත් ගඟේ ආරම්භ කුල්පතට. මෙන්න මේ වගේ වසර 2600ක් තිස්සේ ආවා වූ සම්බුදු සසුනේ ගමන් මගේ ඒ බුද්ධ කාලීන පසු ඇති වුණා වූ මතිමතාන්තර සියල්ලක් මේට එකතු වී පවතිනවා. ඒ සියල්ලක් බුද්ධ භාෂිත වශයෙන් පිළිගන්නට ගත්ත තීරණයකුත් තිබෙනවායි කියලා අපි බලලා තියෙනවා. එහෙත් අපට පුළුවනි නම් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වී මුල් වසර 20 තුල දේශනා කළා වූ ධර්මයන් හොයාන යන්නට. එවිට ඔබට තේරේවි ශික්ෂා පද විනය ඉක්මවා ගිය ධර්ම විනයකුත් බුදු සසුනේ පවතින බව. ශික්ෂා පද විනයේ සංවර වෙන්නේ පුද්ගලයේ, ධර්ම විනය නැත් සමාජයක තියෙන්න ඕන. නමුත් ධර්ම විනය තුළ තමයි යෝ ඉමස්මින් ධම්ම විනය අප්‍රමාදෝ වියස්සති. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාද වන්නේ නම් පහායාති සංසාරං දුක්ඛ සම්බං කරිස්සති යනුවෙන් වදාලේ සසර නැවත ඉපදීම අතහැර දුක් කෙලවර කරන ලබන්නේ ධර්ම විනයේ සරණින් බව. එබැවින් ධර්මයේ මූලික කොටගත් ආ වූ විනයක් සහිත සමාජයක් අපිට හදන්න අවශ්‍ය වෙනවා. ඒකට පදනම වෙනවා ශික්ෂාපද විනයක් සහිත සමාජය. නමුත් එහිදී සංවර වෙන්නේ ධර්මයේ දැනගෙන නොවේ. පවට බියේ, දඬුවමට බියේ, අපායට බියේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කෙනෙක් සංවර විය යුත්තේ දුක දැකලා, දුකට හේතුව දැකලා, දුක නැති වූ තැන දැකලා මාර්ගයේ යාමේ ප්‍රතිඵලයක් වශයෙන්. මේවා සමාජයේ මීට වඩා සත්‍තුරු සමාජයක් බවට පත් කරන්න නම් මේ අප ඉහතින් සඳහන් කළා වූ ගාථාවෙන් ජනිත සරලාර්ථයේ ඉක්මවා යමින් අපේ ජීවිතවලට ප්‍රායෝගික එකතු කොට ගත හැකි, මරණයෙන් පසු භාවිතා කිරීම වෙනුවට තරුණ කාලයේ පටන්ම භාවිතා කර ගනිමින් දුක්වලට හේතු හිතින් ඉවත් ළමමින් දුක් සියයක් දක්වා ඉහළ යන වෙනුවට ධර්මයේ තේරෙනට 60 නම් තිබුණේ 60 සිට බිඳුව දක්වා පහළට තමා ගන්න. 40 නම් 40 සිට බිඳුව දක්වා පහළට අවම කර ගන්න පුළුවන් ප්‍රතිපදාවක අප යා යුතුයි නේද? පෙරම් පුරාගෙන බුද්ධත්වයකටපත් වී සම්මා සම්බුදු දහමක් එලි කරන ලෝකයේ තුල ඉන්පසු උපදින මිනිසුන් ඒ දහම හොයාගෙනම උපදින එවන් තත්වයකදී ඒ දහම හමු නොවීම තුල උන්ට කොතරම් මහන්සි වුණත් මේ දේ කර ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දහම සොයා යා යුතුයි. කෝලිත උපතිස්ස දහම සොයා ගියා. වර්තමානයේ ජීවත් වෙන අපේ බෞද්ධ ජනතාව විහාරස්ථානෙන් විහාරස්ථානයට, මධ්‍යස්ථානෙන් මධ්‍යස්ථානයට සත්‍ය කුමක් දැයි සොයමින් යන පිරිස සිටිනවා. ඔවුන්ට සත්‍යයට වඩා ව්‍යාජයේ මුණ ගැහෙන බව වටහා ගත්තායි දන්නවා ඇති. බොරළු පස් අතර සුලභව තිබෙනවාද මැණික්? පස් සෝදාහැර බොරළු ඉවත්කොට එකක් දෙකක් තුනක් නේද මැණික් වශයෙන් තෝරාගන්නේ? පරම දුර්ලභ වූ සද්ධර්මයේ තේරුම් ගැනීමේදී ඔබේ අවබෝධය මීට වඩා පුළුල් වෙන්න වෙනවා. ඒ සජ්ජායනා කරන්න, ඒ කියන්න, ඒ කටපාඩම් කරන්න, ඒ විභාගෙට ඉන්න සමත් වෙන්න තියෙන දෙයක් කියන මේ සරල අරුත් වලට ගන්න එපා. ඒ ඔබේ දුක නිවන දෙයක්. ඒ පොතෙන් ඔබේ හදවතට අරගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු දෙයක්. ඒ ක්‍රියාත්මක කිරීම කළ හැක්කේ බුද්ධෝත්පාදයක උපත ලබන සද්ධර්මයේ හමු වෙන මිනිසුන්ට පමණයි. මේ සද්ධර්මයේ හමු නොවන ජීවිත කොටස අටක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ වදාරනවා. බුදුන් ලෝ 15 සද්ධර්මයේ දේශනා කොට තිබියදී අෂ්ට දුෂ්ටක්ෂණයක උපදින සතුන්ට බුදුන්ගෙන් හෝ ධර්මයෙන් වැඩක් නැහැ කියලා කියනවා. ඒ පිළිබඳව අක්කන සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුන් ලෝ 15 සද්ධර්මයේ දේශනා කොට සිටියදී ඒ හෝ බේ බී නැමැති පුද්ගලයා එක්සෝ නැමැති පුද්ගලයා නිරිසතුන් අතර තිරිසන් සතුන් අතර අපාගත ප්‍රේත යෝනිය ඉපදිලා ඉන්නවා නම් අබුද්ධෝත්පාදයක උපදිනවා නම් මන්දබුද්ධික උපදිනවා නම් බුද්ධෝත්පාදේ තෙරුවන්ගේ සරණ ගන්න බැරි බාහිර බාධක සහිත ප්‍රදේශයක උපදිනවා නම් මේත මිත්‍යා දෘෂ්ටික උපදිනවා නම් මේ කිසිවෙකුටත් බුදුන්ගේ හෝ දහමින් වැඩක් නැහැ කියලා කියනවා මේ අටෙන් නිදී සද්ධර්මයේ හමු වෙන එබඳු ඒ ගෝචර ප්‍රදේශයක උපත ලැබනවා නම් ඒ ශ්‍රණ සම්පත්තිය බව කියලා කියනවා දුර්ලභා කන සම්පත්තිය කියන්නේ ඒටයි දුර්ලභ වූ ශ්‍රණ සම්පත්තිය ලැබුව කෙනෙක් නම් ඔබ අනිකුත් අවුද්දෝත්පාලවල අනිත් ඕන කාලවල අනිකුත් සැප සම්පත් විඳින්නට පුළුවෙනි. සසර දුකින් අත මිදීමේ මාර්ගයේ ගත හැක්කේ එබඳු කාලයක පමණයි. එබැවින් බුදු පියාණන් වහන්සේ වදාළ අප්‍රමාදයන් වන්න යන්න වදෙහි වදනෙහි අරුත දුම්රියේ පැමිණීමට පෙර දුම්රිය ස්ථාතේ නැනට එන්න කියන එක නොවේ. රතුවිර ගැසීමට පෙර පාසලට එන්න කියන එක නොවේ. නිත්‍ය සුඛ ආත්ම කොට ගන්නා මේ සංසාරයේ ප්‍රමාද වූවන් නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමෙන් මිදෙන්නට අනිදුක්ඛානාත්ම දර්ශනය පිළිගන්න පිළිගෙන අනුගමනය කරන ලවන්න නිත්‍ය සුඛ ආත්මකය තුල දුකට හේතු රැස් වෙනවාමයි අනිදුක්ඛානාත්මක තුල දුකට හේතු ඉවත් වී යනවාමයි නිත්‍ය සුඛ ආත්ම තුල ඔබ ඉන්නේ අනුසෝතගාමි පටිපදාවේ අනිදුක්ඛානාත්මය තුල ඔබ සිටින්නේ පටිසෝතගාමි පටිපදාවේ මේ දහම අසා තේරුම් ගත්තායින් පසුව ඔබට පුළුවන්කමක් තියෙනවා දුකෙන් අත මිදෙන මගේ යන්නට අනුගමනය කරන්නට. විදසුන් වඩනවා කියන්නේ තිලකුණ වඩනවා කියන්නේ භාවනා කරනවා කියන්නේ හිතේ තියෙන දුක්වලට හේතු අයින් කරන එකට. ධර්මයේ තේරුම් නොගත් අය දුක්වලට හේතු සංගවාගෙන වෙනත් ව්‍යාජ සමාධියක් උපදවාගෙන මට භාවනාව පිළිහිලා තියෙනවා මම සෝවාන් වෙලා ඉන්නවායි කියලා හිතන අය මේ රටේ නැතුවා නොවේ. ඒකත් විශාල මුලාවක්. මෙබැවින් මේ ගාථා රත්නය අපි අරගෙන පැහැදිලි කරන ලැබුවේ තේරුම් කර දීම සඳහායි. එබැවින් එය මරණයේදී භාවිතා කළ යුතු දෙයක් නොව ජීවත්ව සිටියේදී යමක් තමක් තේරුම් ගන්න පුළුවන් කාලේ තේරුම් අරගෙන ඒ සඳහන් අර්ථය අනුගමනය කිරීම තුළ තේසං වූප සමෝසුකෝ සංඛාරයන්ගේ සංසිඳීමේ සැපය භුක්ති විඳින්නට පුළුවන් බව ඔබට වටහා ගන්න පුළුවනි නේද? එසේ කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාව ප්‍රමාණවත් නොවන්නේ නම් තවත් මෙවුද පැහැදිලි කරන ලබන ධර්මදේශනාවන් ගණනාවක් ශ්‍රවණය කරන්න. ඔබ එක අවුරුද්දකින් විභාගයක් සමත් වන්නේ නැහැ. එක ප්‍රශ්න පත්‍රයකින් විභාගයක් සමත් වන්නේ නැහැ. ඔබ අභ්‍යාස බොහෝ කරනවා. එහෙමයි කෙනෙක් සමත් වන්නේ. අන්න ඒ වගේ නැවත නැවතත් මේ කරුණ වැටහෙන තුරු ධර්ම ශ්‍රවණය කරන්න. එවිට ඔබ කවුදයි වැටහෙවි. එවිට ඔබට මම යන ශරීරය නොවන බව වැටහෙවි. එහෙම සම්මතයක් තියෙනවා, විවාහාරයක් තියෙනවා භාවිතා කරන්න. එවිට ඔබට වැටහෙවි ලෝභයේදී ලෝභය මම, ද්වේෂයේදී ද්වේෂය මම, මෝහයේදී මෝහය මම, මේ මමයි මේ දුක් ගින්න අවුලවන්නේ. මේ මමත්වයෙන් යුක්තව කටයුතු කිරීම පුතග්ජන භාවයයි. ස්කන්ධ පංචකයේ මමත්වයෙන් ශූන්‍යව බුදු පියාණන් වහන්සේගේ පරමාර්ථ ඉගැන්වීමයි. ඔබ මමත්වයෙන් ශූන්‍ය බවට පත් කරගන්න එවිට ඔබ ළඟ මම කියන මුලාව නැති වේවි. එසේ නැමැතිව මම කියලා කෙනෙක් නැහැ කියලා පූර්ණ නිර්වාණයට පත් වුණ පමණින් හෝ එහෙම දේවල් කතා කළ පමණින් ඔබේ මමත්වයේ අවශ්‍ය මොහොතට හිතට එන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේ කරුණ මනවින් තේරුම් ගනිමින් හැකිතාක් ඉක්මනින් සදහම වටහාගෙන ඔබට පවතිනා වූ සමාජීය යුතුයකම් එලෙස ඉටු කරමින් කියවන් පලා යා යුතු නැහැ. තම තමන්ට පවතිනා වූ සමාජීය වගකීමක් තියෙනවා. ඒවා මනාව ඉටු කර ගනිමින් ඒ තුළම සද්ධර්මයන් ප්‍රගුණ කර ගනිමින් නිවන සැනසෙන ජීවිතයක් ගත කිරීම සඳහා මේ සම්බුද්ධ ශාසනයෙහි පවතිනා වූ මේ සද්ධර්මයේ මතුවීම, නිරවුල් වීම යොදා ගන්න. එසේ කර ගැනීම තුළ ඔබට සංසාරගත දුකින් අත මිදීමේ මංපෙත් විර කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා, හේතු වාසනා වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි, අද දවසේ ධර්මානුශාසනාවේ අනුග්‍රහකත්වයේ සහ ප්‍රාර්ථනය පිළිබඳව මතක් කරන්න ඕන. නාවල කොස්සත් ශ්‍රී සිද්ධාර්ථාරාම විහාරස්ථානයේදී මෙමෙරේ ධම්මවංශ ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන මාසික ධම්මහමුවට සහභාගී වෙන පින්නතුන්ගේ සදහවර දායකත්වයෙන් මෙම ධර්මදේශනාව පවත්වන ලද බවත් ඔවුන්ගේ ප්‍රාර්ථනය ධර්මශ්‍රවණය කරන සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට ධම්ම පැදේවා යන්න. වනාතර මේ සඳහා අනුග්‍රහකත්වය දැක්වූ සෑම සිල් දෙනාටමත් ත්‍රිලක්ෂණ සංඛ්‍යාත බුද්ධ වචනේ ගැඹුරට අහගන්න අවශ්‍ය නවන මේ ජීවිතය තුළම පහළ වේවා යන්න දේශකින් වහන්සේගේද ප්‍රාර්ථනයයි. එසේ කරමින් ඔවුන් හැමට කල්‍යාණ මිත්‍ර සේවනය ලැබී සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබී අනතුරු අනුගමනය කළ යුතු යෝනිසෝ මනසිකාර්ය සහ ධම්මාන ධම්මපටිපදාවෙන් සකල දුක්ඛයන්ගේ නිමාව කරා ළඟා වීමට මෙම සත්‍යාව හේතු ආසනා වේවායි කියන ප්‍රාර්ථනය කරමින් අපනි හඬ වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සදහැතුනි, අද දින පැවැත් වූ ධර්ම දේශනේ සදහැබර දායකත්ව ධර්මෙන් කටයුතු සිදු කළ නාවල කොස්වත්ත ශ්‍රී සිද්ධාස්ථාන විහාරස්ථානයේ මීමුරේ ධම්මවංශ හිමියන් විසින් පවත්වනු ලබන මාසික ධම්මහමුවට සහභාගී වෙන පින්වතුන්ගේ සදහැබර දායකත්වයෙන් පැවති මෙම ධර්මදේශනයේ ධර්මදේශකයාණන් වහන්සේ වූ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති ගෞරවනීය පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. අපගේ ධර්මදේශකයාණන් වහන්සේට තව තවත් මෙම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධ පින්වත් පිරිසට ධර්මදේශනා කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි ආශිර්වාද කරමින් ධර්මශ්‍රවණය කර ලෝකවාසී සියලු දෙනාට ධර්මදේශනා කර ධර්මදේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායස ප්‍රාර්ථනා කරමු.